ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ පින්වතුන්ට ඉතාම සොඳුරු දහම් පරයායක් දහම් කොටසක් අහන්න ලැබෙනවා. මේ ධර්ම දේශනා මාලාව පිවිතුරු නිවන් මඟ කියන මාතෘකාවෙන් යුතුව මේ පින්වතුන්ට කරුණුගුණ කරලා ඉගෙන ගන්නට සරස් වෙනවා. එතකොට තමයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුකම්පාව ඇති වුණේ, අනේ මේ අහිංසක මිනිසුන්ටත් මේ දහම් රසය දැනෙනවා නම් කියලා. ඒ නිසා උන්වහන්සේ ධර්මයේ දේශනා කළා. ඇත්තටම ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම ප්‍රචාරය ඉතාමත් පිරිසුදු එකක්. ඒ නිසා අදටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මිනිසු ගැන අනුකම්පාවෙන්ම මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ට අනුකම්පාවෙන්මයි මහමෙවුනාවේ ධර්ම ප්‍රචාරය යොමු කරවන්නේ. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම දැන් මේ දහම් වැඩසටහනෙන් ඔබට කියලා දෙන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. මේ ධර්මයේ අහන්න නම් තමන්ද සංසාරේ කරන ලද පිනක් ඕනමයි, කුසලයක් ඕනමයි. ඔබ මේ ධර්ම දේශනාව අහන්නට නම් ඔබට වාසනාව ඕනමයි. වාසනාව නැති අයට මෙවැනි වූ ධර්මයේ ඇහෙන්නේ නැහැ. සංසාරේ කුසලයක් නැති අයට මෙවැනි වූ ධර්මයේ ඇහෙන්නේ නැහැ. පිනක් නැති අයට මෙවැනි වූ ධර්මයේ ඇහෙන්නේ නැහැ. එතරම් පිරිසිදු නිවන් මාර්ගය. පින්වතුනි, සක්සුදක්ෂේ ඉරහඳසේ පැහැදිලි පිරිසිදුම නිවන් මාර්ගය. මෙන්න මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ නැමැති මේ මාවත, මේ කාරණා 37 නිවන් මාර්ගයේ වැදින ක්‍රම 37 දේශනා කිරීම පිණිසමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. දේශනා කිරීම පිණිසමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ නැති කාලයක මේ සංඝයා කොහොම වාසය කරයිද? බුදුරජාණන් වහන්සේ අහනවා, ආනන්ද, සංඝයා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ගැන වාද කරනවාද කියලා ඇහුවා. සතර සතිපට්ඨානය, සතර සම්‍ය ප්‍රධාන වීරිය, සතර ඉරිදිපහද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග, ආර්ය ශ්‍රාංගික මාර්ගය. මේව ගැන සංඝයා වාද කරනවාද? අනේ ස්වාමීනි, මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් ගැන වාද කරන වික්ෂුන් වහන්සේ නමක් ගැන මට නම් කනට ඇහිලා නැහැ. ඒ වුණාට ස්වාමීනි, මට හිතෙන්නේ භාග්‍යතුන් වහන්සේ නැති කාලයක ආජීවයේ හේතුවෙන්, ඒ කියන්නේ ජීවත් වෙන්න කාල බිල සෙනසුන් හදාගෙන ජීවත් වෙන්න අරුබුදයක් ආවොත්, ශිල්පද කඩා ගන්න අරුබුදයක් ආවොත් ඒක මහා විනාශයක් කියලා මට හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා, ආනන්ද, මේ කෑම බීම මුල් කරගෙන අරුබුදයක් ආවොත්, ශිල්පද සම්බන්ධයෙන් අරුබුදයක් ආවොත් සංඝයා අතර බුදුරජාණන් වහන්සේ නැති කාලේ ඒ අරුබුදේ පුංචි දෙයක් කියලා කියන්න පුළුවන්. ඒ තානන්ද, යම් දවසක මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයේ ගැන වාද විවාද આવොත් එහෙම දෙවියන් මරුම් බබුන් සහිත ලෝකේ දෙවි මිනිසුන්ට බොහෝ අයහපත පිණිස පවතිනවා. බොහෝ අයහපත පිණිස පවතිනවා. බොහෝ විනාශයක් වෙනවා කියලා. එහෙනම් දැන් කල්පනා කළොත් අද කාලේ සාමාන්‍යයෙන් මේ ධර්මදේශනා මේ මිනිසු බණ අහන රටාව දිහා බලනකොට මිනිසුන්ට හාමුදුරුවන්ගේ ජීවත් වෙන ක්‍රම, හාමුදුරුවන්ගේ ශිල්පද වහ මිනිසුන්ට වැඩකුත් නැහැ. බණ කියන හාමුදුරුවෝ දිහා බැලුවට පස්සේ ඒ හාමුදුරුවන්ටත් ඒක වැඩකුත් නැහැ. ඒ කියන්නේ ඒව ගැන වාද විවාදයක් එහෙම ලොකුට පැන නගින්නේ නැහැ කියලා මම කියන්නේ. නමුත් මේ ධර්මදේශනා මිනිස්සු අහන ක්‍රමයේ දිහා බලනකොට මිනිසුන්ට ඇත්තටම වරදින තැනක් තියෙනවා. නිවන් මාර්ගය ඇයි සමහර මිනිස්සු එකපාරම නිවන් දකින්න උත්සාහ කරන්නේ? ඊටමත් කෙටි ක්‍රම වෙනවා නිවන් දකින්න පිණිස. ඒ නිසා කවුරු හරි කිව්වොත් එහෙම මේ නිවන් දැකීම පිණිස තියෙන්නේ ඇහින් රූප බලලා හිතන්නේ නැතුව ඉන්න. කනෙන් ශබ්ද අහලා හිතන්නේ නැතුව ඉන්න. ඊළඟට රස විඳලා හිතන්නේ නැතුව ඉන්න. කයින් පහස විඳලා හිතන්නේ නැතුව ඉන්න. හිතට අරමුණක් නොදී හිත දුර්වල කරන්න. එතකොට හිතේ ඇතුළෙන්ම නිවන් මාර්ගයේ නිකම්ම උපදිනවා කියලා කිව්වොත් එහෙම මිනිස්සු අහුවෙලා යනවනේ. නැයි මිනිසුන්ට ඕනේ නිකම්ම කෙටි නිවන් මාර්ගයන්නේ. මම ඔහොම කිව්වේ ඒ වගේ බණ කියන අය අහන්න ලැබිච්ච නිසා. ඉතින් එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙන්න ඕනේ නැණි. එහෙනම් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම නැමැති නිවන් මාර්ගයට මූලික වන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියන්නේ 37ක් වූ බෝධිපාක්ෂික කියන්නේ අවබෝධයටම පක්ෂ ධර්ම ධර්මයෝ. නිවනටම මුල් වෙන කාරණා 37. එතකොට මේ අද ඉඳලා මේ ඔබට අහන්න ලැබෙන ධර්ම දේශනා ටික දිව්‍ය ලෝකේ කතාවක් නෑ මේකේ. මනුෂ්‍ය ලෝකේ හෝ එහෙම කතාවකුත් නෑ මේකේ. මේක තියෙන තනි කරම නිවන් දකින්න මොකද්ද කරන්න ඕන කියලා. දැන් සමහර අයට හිතෙනවනේ අපි ඉස්සර ඉඳලාම බණ අහනවා කෝ ඉතින් අපි අනේ සෝවන් වුණේ නෑ නේද? ඊළඟට අපි සකදාගාමුණේ නෑ නේද? අනාගාමුණේ නෑ නේද? කෝ මේ රහතන් වහන්සේලා නෑ නේද? ඉතින් අනේ අපි කවද්ද මාර්ගඵල ලබන්නේ කියලා හිතෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ නිවන් මාර්ගයේ පුරුදු කරන කෙනෙකුට උනත් හිතෙන්න පුළුවන් අනේ මම නිවන් දකින්නේ නැහැ, අනේ මට මාර්ගඵල අවබෝධ වෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමන්ව මාර්ගඵල අවබෝධය ලැබිලා නැත්නම් ඒ විශ්ව හිතන්න කිව්වා මට වැඩිලා නැහැ. මගේ හිත වැඩිලා නැහැ. හිත කුමක් තුලද වැඩිලා නැත්තේ? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුල. සතර සතිපට්ඨානෙ නෝ වැඩිලා නැහැ. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වැඩිලා නැහැ. සතර ඉරිදිපාද වැඩිලා නැහැ. පංච ඉන්ද්‍රිය වැඩිලා නැහැ. පංච බල වැඩිලා නැහැ. සත්ත බොජ්ජංග වැඩිලා නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිලා නැහැ. ඒක තේරුම් ගන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මෙයා ප්‍රාර්ථනා කරනවා මම සෝවාන් වේවා, සෝවාන් වේවා, මම සකදාගාමි වේවා, මම අනාගාමි වේවා, මම රහත් වේවා කියලා පතනවා. හැබැයි සින්වත් මහණෙනි මේක පැතුවට ලැබෙන්නේ නැහැ. උපමාවක් දේශනා කරන්නම් කියලා. ඔන්න කිකිලියක් බිත්තර 8ක් හෝ 10ක් හෝ දැන් මේ කිකිලිට රකින්න පුළුවන් ප්‍රමාණයට බිත්තර ලැබෙනවා. හැබැයි මේ කිකිලි මේ බිත්තර රකින්නේ නැහැ. උණුහුම් කරන්නේ නැහැ. රසණේ කරන්නේ නැහැ. ඊට පස්සේ මේ කිකිලි බිත්තර ගොඩ ටික තියලා මේ කිකිලි කන්න යනවා. හත් දීපං කරේ යනවා කිකිලි. හැබැයි කිකිලි කල්පනා කරනවා බිත්තර ටික දිහා බලලා අද පැටි එකේ හෙට පැටි එකේ දැන් මේ බිත්තර ඇස්සේ මේ කුකුල් පැටව දැන් හොටෙන් බිත්තර කටුව පලාගෙන ඉයි කියලා හිතනවා. නමුත් කවදාවත් ඒ බිත්තර ගොඩින් නම් පැටව වෙන්නේ නැහැ. මක්නිසාද? කිකිලි බිත්තර රැක්කේ නැහැ. ආන් මේ වගේ තමයි සතර සතිපට්ඨානෙ වඩන්නේ නැතුව සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන්නේ නැතුව සතර ඉරිදිපාද වඩන්නේ නැතුව පංච ඉන්ද්‍රිය වඩන්නේ නැතුව පංච බල වඩන්නේ නැතුව සත්ත බුද්ධංග වඩන්නේ නැතුව ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්නේ නැතුව ඒ වගේන අහලවත් නැහැ. මං සෝවාන් වෙනවා නම් හොඳයි කියලා හිතනවා. රකි කිකිලි බිත්තර රකින්න නැතුව පැටව හොයනවා වගේ. හැබැයි පින්වත් මහණනි යම්කිසි විෂුවකට ප්‍රාර්ථනාවක් නැති වෙන්න පුළුවන්. මං අද සෝවාන් වේවා, සකදාගාම වේවා, අනාගාම වේවා, රහත් වේවා කියලා ඒ ධර්ම අවබෝධය අද වේවා අද වේවා කියලා පැතීමක් නැහැ. හැබැයි භික්ෂුව සතර සතිපට්ඨාන වඩනවා. සාම්‍ය ප්‍රධාන වීර්ය සතරක් වූ වඩනවා. සතරේ ඉරිදි වහද වඩනවා. ඊළඟට පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවා. එවියා ප්‍රාර්ථනා කරන්නේ මන රහත් වේවා රහත් වේවා කියලා පතන්නේ. නමුත් පින්වත් මහණෙනි, ඔහුට ධර්ම අවබෝධය සැලසෙනවා. මාර්ගඵල අවබෝධ වෙනවා. මක්නිසාද? වඩපු නිසා. කුමක් වඩපු නිසාද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. පින්වත් මහණෙනි, ඒක මේ වගේ. ඔන කිකිලියෙකුට බිත්තර 8ක් හෝ 10ක් හෝ රකින් 12ක් හෝ රකින්ද ලැබෙනවා. මේ කිකිලි මේ බිත්තර රකින්නවා, උණුහුම් කරනවා, ත්‍රාසනය කරනවා, මනාව රකින්නවා, කෑමක් බීමකට ගියත් ඉක්මනට කෑව ඉක්මනට රකින්නවා. මේ කිකිලිට වමනාවක් නැහැ, කිකිලිට ප්‍රාර්ථනාවක් නැහැ. අදයි හෙටයි තුඩින් බිත්තර කටුව පලාගෙන පැටව එළියට මතුවී කියලා කිකිලි ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඒ වුණාට පැටව වෙනවා. මක් නිසාද? කිකිලි බිත්තර උණුහුම් කරපු නිසා, රැක්ක නිසා. ආන්නේ වගේ සෝවාන් වෙන්න ඕන, සකදාගාම වෙන්න ඕන, අනාගාමි වෙන්න ඕන, රහත් වෙන්න ඕන කියලා කෙනෙකුට ප්‍රාර්ථනාවක් නැති වෙන්න පුළුවන්. හැබැයි අවංකවම සතර සතිපට්ඨානෙ වඩනවා නම්, සතර සම්‍ය ප්‍රධාන වීරිය වඩනවා නම්, සතර විවිධපාද වඩනවා නම්, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග, ආර්ය ශ්‍රැංග මාර්ගය වඩනවා නම්, ඔබට ධර්ම අවබෝධය සැලසෙනවා. එහෙනම් ඔබට ධර්ම අවබෝධයක් නොලැබුණේ මන්ද? දැන් කාටත් තියෙන ප්‍රශ්නේ, ඇයි මේ මාර්ගඵල අවබෝධයක් නැත්තේ කියලා. දැන් බලන්න පින්වතුනි, දැන් ඔය මාර්ගඵල ලැබුවා කියන අය උනා සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන් කෙරෙහි සමාදන් කෙරෙවිලක් නැහැ. තම තමන්ගේ අවබෝධයත්, තම තමන්ගේ පුරාජීරුවත් ලෝකෙට කියාගෙන යන එකක් තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාන නිවන් මාර්ගයේ පැහැදිලි පිවිතුරුයි, පිරිසුදුයි. ඒ තමයි මේ දැන් කියපු උපමාවෙම පැහැදිලිනේ. ඒ තමයි මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩීම තුළින් තමයි මාර්ගඵල අවබෝධය සිද්ධ වෙන්නේ. එතකොට පින්වතුනි, බුදුරජාන් වහන්සේ වදාළා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩන කෙනාගේ කෙලෙස් ගෙවි ගෙවි යන්නේක ඒ ධර්මයන් වැඩීම තුළින්ම සිද්ධ වෙනවා. හැබැයි අද මෙච්චර කෙලෙස් ගෙවුණා, අහෙට මෙච්චර ගෙවෙයි, ඊයේ මෙච්චර ගෙවුණා, එහෙම හොයන්න බෑ. උදාහරණයක් අදාරා, යම්කිසි ශක්තිමත් මිනිස්සෙක් වෑයයක් අරගෙන කාමී කොටයක් රහිනවා. ඒතර වෑයෙන් මේ මිනිස්සේ වැඩ කර කර කර කාලයක් යනකොට අපේ මේන වෑයෙ මිට ගෙවිලා, දෙවෝ මතක් තියාගන්න ඕනේ ඉස්සර ගෙවල් වල තිබ්බා මේ මොකද්ද මෝල් ගහ ගෙවිලා, සමහර උදුළු මිට ගෙවිලා, වැඩි ඕනේ මිරිස් ගල ගෙවිලා, උදැල්ල ගෙවිලා, දෑකැත්ත ගෙවිලා, කහලයක් කියන්නේ මේක ගෙවිලා, පිහිපවා ගෙවිලා. එතකොට වැයෙ මිට දැන් ගෙවිලා. එතකොට මෙයා දන්නවද ඊයේ මෙච්චරක් ගෙවුණා, අද මෙච්චරක් ගෙවුණා, හෙට මෙච්චරක් ගෙවෙනවා කියලා හොයන්න පුළුවන්ද? හොයන්න බෑ. කාලයක් එයින් ප්‍රයෝජන ගැනීම තුලින්, වැඩ කිරීම තුලින් ඒක ගෙවිලා. ආන්නේ වගේ පින්වත් මහණෙනි, මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම යම්කිසි කෙනෙක් වඩනකොට එයාගේ කෙලෙස් ගෙවි යනවා. හැබැයි ඊයේ මෙච්චර කෙලෙස් ගෙවුණා, අද මෙච්චර කෙලෙස් ගෙවුණා, හෙට මෙච්චර කෙලෙස් ගෙවේවි කියලා එහෙම හිතන්න බෑ. බලන්න අපි සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේ කොච්චර සොඳුරු ලෙස, කොච්චර පිවිතුරු ලෙස, කොච්චර පැහැදිලි ලෙස මේ නිවන් මාර්ගයේ වදාලාද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න මාස 6ක් විතර මේ වේවැල් වලින් හදපු කඹයකින් කඹයක් වතුරාසේ දිනනවා. නැව් බඳින කඹ. ඕක ඊට පස්සේ මොකද වෙන්නේ? සීතල කාලෙ වෙනකොට මේක ගොඩට ගන්නවා. නැරන් ඔහි ගොඩ දාලා තිනවා. දාලා තිනුත් මේක හුලංගෙන් ආවෙන් තැවි තැවි තිනවා. දු හුලංගෙන් ආවෙන් තැවි තැවි ඉඳලා ඕහොන් ගා කාලයක් යනවා. යනකොට මේ මහා වැස්සක් එනකොට එක්කවර කඹේ කුණු වෙලා යනවා. නැත්තම් අර නැව් බැඳලා තියෙන කඹේ දිරලා කෙල්ලා විසි වෙලා යනවා. ආන් ඔය වගේ කිව්ව සත්‍තිස් බෝධිපාශික ධර්ම වඩනකොට කෙලිස් කුණු වෙලා කිවිලා යනවා. කෙලිස් කැඩිලා සෝනු විසුණු වෙලා යනවා. මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම මාවත තියෙන නිවන පිණිසමයි. නිවන පිණිසමයි. යන්නේ ලෝකේ උත්තරීතර තැන තම තියෙන්නේ. මේ තමයි ලෝකේ උත්තරීතර තැනට යන යානාව. මේක තමයි ලෝකේ උත්තරීතර තැනට යන මාවත. නිවන් මාර්ගය. මේන් තොරව නිවන් මාර්ගයක් තියෙනවා කියලා කිව්වොත් ඒක දහමක් නෙමෙයි. මේක දහම දෙකක නෑ. මේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ උතුම් පරම පිරිතුරු ශ්‍රී සද්ධර්මයේ සියල්ලම නිවන් මාර්ගයක් විදිහට ගත්තොත් එහෙම ඒ සියල්ල සත්‍විස් බෝධිපාශික ධර්ම වලට තමයි වැටෙන්නේ. එතකොට දැන් මම සත්‍විස් බෝධිපාශික ධර්ම කියන වචනයම නිතර පාවිච්චි කරනවා. එතකොට ඔබ හිතන්න පුළුවන් මොකද්ද දන්නේ මේ කියලා අහලා නැති අය. මේක එකින් එක අකුරින් අකුර විස්තර කරලා දෙන්න. ඔබට ලැබෙන මහා වාසනාවක් කියලා හිතන්න. සමහර ලාවට මිනිස්සු නිවන අත්හැරලා නැති. අනේ අපිට නිවන් දකින්න බෑ. ඔය පින් ටිකක් කරගෙන ඉන්නවා. තව කෙනෙක් හිතන්න පුළුවන් අනේ අපිට උතුම් සත්පුරුෂ ඇසුරක් දෙව්ලොවදී ලැබෙයි. එනිසා අපි දෙව්ලොව ගිහිල්ලා නිවන් දකිනවා කියලා හරි එහෙම නැත්නම් කෙනෙක් ධාතු පරිනිර්වාණ කතාව කොහොම හරි කේක්කිනාගේ හිතවල මොනව හරි තියෙන්න පුළුවන්. එතකොට වින්වත්නි ඔබ මොන අදහසෙ හිටියත් ඔබ මොන අදහසෙ හිටියත් මේ ධර්මේ නම් නාහයින්දපා. මේ ධර්මේ නාහයින්දපා. එච්චරම වැදගත්. මේ තමයි නිවන් මඟ. හේතුව ලෝතුරා සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්නම ඕන සත්‍විස් බෝධිපාසක ධර්ම විස්තර කරන්න. බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕන. මේ කාරණා 37 තමයි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීමේ ශ්‍රේෂ්ඨත්වයේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සකලුදායිත කියන්නේ සකලුදායි. නුඹ හිතන්නේ කොමක්ද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ මහත්තරසරි පමණක් නොවේ දේවසුර අසුර නාග ගහන්ධර්වයෝ භාග්‍යතුන් වහන්සේ ශරණ ගිය බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේට ඉතාමත් ශ්‍රේණිවන්තයි ඉතාමත් ආදරෙන් ගරු බුමන් කරනවා. මේ භික්ෂු භික්ෂුණී ආදී උපාසක උපාසිකාවෝ බුදුරජාණන් වහන්සේට අතිශයින් පැහැදිලා අතිශයින් ගරු සත්කාර කරන්නේ කුමක් නිසා කියලාද උදායි නුඹට හිතෙන්නේ? සකලුදායි කියනවා මට හිතෙන්නේ ඔබ වහන්සේ පොඩ්ඩක් වරන්දන නිසා. ඔබ වහන්සේ පාංශුපොළ සිවුර ගන්න නිසා. ඔබ වහන්සේ ඈත වනයේ ගල් වෙනකව වැඩ වාසය කරන නිසා. නෑ සකලුදායි. මටත් වැඩිය දානෙන් අඩුව ගන්න ශ්‍රාවකයෝ ඉන්නවා. මටත් වැඩිය සිවුරු දුර්වලව පාවිච්චි කරන ශ්‍රාවකයෝ ඉන්නවා. ඒත් ඒ අය නං අපාදීන් කපේ. මම පූර්වාරාමේ ඊළඟට ජේතවනාරාමේ වගේ මන් මාලිගා වගේ පෙනෙන විහාරාරාමවල ඉන්නවා. නමුත් ඈත පිදුරු කුටියේ වාසය කරන ශිෂ්‍යයෝ ඉන්නවා. ශ්‍රාවකයෝ. ඉතින් ඔවුන් අපාදීන් කපේ නා. උදායි ඒකද නෙවෙයි. සත්‍විස් බෝධිපාශවික ධර්ම බුදුරජාණන් වහන්සේ මැනවින් දේශනා කළා කියන කාරණාව මුල් කරගෙන තමයි මෙච්චර ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේට ශ්‍රේණිවන්ත. එහෙනම් අපගේ හදපත්ලේ අවංකවම ශෙනෙහසක් බුදුරජාණන් වහන්සේ ගැන උපදින්න හේතු වෙනවාමයි මේ බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න එක. බුදුරජාණන් වහන්සේ වදාළා සකලුදායි මේ ශ්‍රාවකයෝ මට මෙච්චර ගරු කරන්ට සත්කාර සම්මාන කරන්න මෙච්චර පැහැදිලා ඉඳ උපකාර වුණා කියනවා බුදුරජාණන් වහන්සේ මනාව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය දේශනා කිරීම. ඒකට පැහැදිලා කියනවා බුදුරජාණන් වහන්සේට පැහැදුවෙන්. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ගැන මඟ වඩපු රහතන් වහන්සේලා ගැන අතිශයින් පැහැදීමක් ඇති වෙනවා. පෙර නොඇසූ විරු පැහැදීමක්. සාමාන්‍ය බුදුගුණ ඇහුවාට වඩා පැහැදීමක්. ධාතුන් වහන්සේලා ගැන ඇහුවාට වඩා පැහැදීමක්. ඒ කිසිවකට සමාන කරන්න බැරි පැහැදීමක් මෙතෙක් ලැබපු හිතේ තිබ්බ පැහැදීම් ඇති වුණ පැහැදීම් වලට වඩා විශේෂ පැහැදීමක් හිත තුළ ඇති වෙන්න ඒකාන්තයෙන් උපකාර වෙනවා. මේ පිරිසුදු නිවන් මාර්ගය ගැන ඇසීම ඊළඟට ඒ නිවන් මාර්ගයේ ටිකට පුරුදු කිරීම. සාමාන්‍යයෙන් අපිට නිවන් මාර්ගය පුරුදු කරන්න අමාරුයි, නිවන් දකින්න අමාරුයි කියලා සමහර විට බොහෝ දෙනා කල්පනා කරනවානේ. නමුත් මේකෙන් එකින් එක විස්තර කරගෙන යනකොට ඔබට මෙතෙයි ඔබට දන්නේ නැත් ඔබම දන්නේ නැතුව තමා තුළම නිවන් මාර්ගයේ පුරුදු කරන ගුණධර්ම හැකියාවල් තියෙනවා කියලා. ඒක මේ වගේ. ඔන්න දැන් කොරෝනා හැදීගෙන එනවා. එතකොට ඔන්න කොරෝනා මර්ධනය කරන්න බෙහෙතක් හදන්න දක්ෂ කෙනෙක් අතිශයින් දක්ෂ දිව්‍ය ඖෂධ වගේ දිව්‍ය ඖෂධයක් නිපදවන කෙනෙක් පහළ වෙනවා. එයා කියනවා මේකට කරන්න තියෙන්නේ අහවල් කොළ වර්ගේ, අහවල් පොතු වර්ගේ, අහවල් ගෙඩි වර්ගේ, අහවල් මුල් වර්ගේ හදලා එක කොටලා ඉස්සම ආරම්භ බීපු ගමන් ඒ මොහොතේම රෝගේ නැති වෙනවා කියලා කියනවා. එතකොට එහෙන් බෙහෙත් ගැන කියනකොට මෙයා අහනවා, අහනකොට හිතෙනවා අපේ ওই කොළ වර්ගය අපේ ගෙදර තියෙනවානේ. ওই ගෙඩි වර්ගය තියෙනවානේ. ඉතින් මට තියෙන්නේ මේ ටික එකතු කරලා මේක හදාගෙන බොන්නනේ මගේ රෝගේ සංසිඳෙනවානේ. හැබැයි කියනකල් අපි දන්නේ නැහැ. බෙහෙත තමා ළඟ තියෙන්නේ කියලා. ඒ වගේ තමයි නිවන් මාර්ගයේ එකින් එක ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ අපේ මේක අපිට කරන්න තියෙන දෙයක් නේ කියලා. තමා තුළ තියෙන ඒවා පේනවා. නැති ඒවා පේනවා. එතකොට ඔන්න අර කොරෝනා බෙහෙත ගැන කියනකොට කල්පනා ආ ඔය කොළ වර්ගයේ තියෙන ඔය මුල අර ගිඩි වර්ගේ නෑනේ අප්පා. කොහොම හරි හොයා ගන්නවා. ඔන්න එයා මහන්සියලා මහන්සියලා අර ගිඩි වර්ගේ හොයා ගන්නවා. එතකොට ඒ වාගේ තියෙන දේවල් ගුණධර්ම ගැන සතුටෙන් පුරුදු කරන්දත් නැති ගුණ ධර්ම වීරයෙන් පුරුදු කරගන්නත් අතිශයින් උපකාරී වෙනවා නිවන් මාර්ගයේ ඉගෙන ගැනීම. බෝධිපාක්ෂික ධර්මයේ ඉගෙන ගැනීම ඉච්ඡර උපකාරයි. කෙනෙක් මනවින් කියනවා නම් මම බුදුරජාණන් වහන්සේගේ පිරිසුදු නිවන් මාර්ගය මනාව ඉගෙන ගස්ථා කියලා. එයාට එහෙම මනාව සිංහනාදයක් කරන්න හැකියාව ලැබෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගැනීම තුළින්. මම ඒකයි කිව්වේ වෙන ධර්ම දේශනා වගේ නෙවෙයි. මේ ධර්ම දේශනා වින් විස්තර වෙන්නේම නිවන් දකින හැටිමයි. ඉතින් පින්වතුනි මේකෙන් පුංචි දෙයක් පුරුදු කළා. පුරුදු කිරීම පසකට ඇවිවා. ඇසීමත් එච්චර ශ්‍රේෂ්ඨයි. ශවම්පත් පින්කලා කියන්නේ මේකටයි. මේ ධර්මයේ දරාගත්තොත් දරාගත් සිත පින්කලා කියන්නේ මේකටයි. ඒ කියන්නේ මේ වගේ කුසල් දහම් ඇහෙන්නේ හිතේ රඳින්නේ ඒ හිත උතුම් වෙන්න ඕන. ඒ නිසා ඔබ මේ උතුම් භාග්‍යතුන් වහන්සේගේ නිවන් මාර්ගය ගැන මනාව අහන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි, නොබලාට හිතෙන්නේ කොහොමද? භාග්‍යතුන් වහන්සේ දහන් දෙසන්නේ අන්නයිගේ දානේ බලාපොරොත්තු වෙනද? අන්නයිගෙන් තමන්ට කියලා කුටියක් හදාගන්නද? පින්වත් මහන්නේ නුඹලාට හිතෙන්නේ කොහොමද භාග්‍යතුන් වහන්සේ දහම් දේශන්නේ ශ්‍රාවකයෝ වැඩි කරගන්නද? භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කරන්නේ තමන්ගේ ජීවිත ප්‍රශංසා පැතිරිලා යන එකටද? අනේ ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මගේ බුදුරජාණන් වහන්සේ එහෙම නෙවෙයි බං කියන්නේ. එහෙනම් පින්වත් මහණෙනි, නුඹලාට හිතෙන්නේ කොහොමද භාග්‍යතුන් වහන්සේ දහම් දේශන්නේ කුමක් මුල් කරගෙනද? අනේ භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන්, දයාවෙන්, මහා කරුණාවෙන් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්නේ. පින්වත් මහණෙනි, ඔබට හිතෙනවා නම් අනුකම්පාවෙන්මයි බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරන්නේ, කරුණාවෙන්මයි, දයාවෙන්මයි, සෙනෙහසෙන්මයි දහම් දේශනා කරන්නේ කියලා ඔබට හිතෙනවා නම්, පින්වත් මහණෙනි, මා විසින් ඉතාමත් අවබෝධයෙන් දේශනා කරපු ධර්ම ගැන වාද කරන්න එපා. ඒ ධර්ම ඉගෙන ගන්න, ඒ ධර්ම පුරුදු කරන්න කියලා. පින්වත් මහණෙනි, මං අවබෝධයෙන්ම මනාව මේ පුරුදු කරන්න ඔබට දේශනා කරන ධර්ම කුමක්ද? ඒ මේ සතර සතිපට්ඨානයෝය. සතර සම්‍යප්ප්‍රධාන වීරිය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට දැන් ඔබ මෙතෙක් කාලයක් අහලා තියෙන්නේ ඒකායන වයම් වික්‍රේ මාර්ගු එකම මාර්ගයනේ. නත්තඤෝ වෙනව මාර්ගයක් නැහැ. ඔබ අහලා තියෙනවා ඒ තමයි එකම නිවන් මාර්ගය, ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට දැන් ඔබට හිතේ දැන් ස්වාමීන් වහන්සේ දැන් කරුණු 37ක් කියනවනේ. එතකොට ඒක මොකක්ද කියලා? ඒ තමයි පින්වත්නි, මේ බෝධිපාශ්‍රවික ධර්ම 37ම වැඩෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන කාරණා අට තුලින්. තොට අපි පසක තියමු මේ වෙනත් විග්‍රහ. එතකොට අපි ගත්තොත් එහෙම සම්මා දිට්ඨි. සම්මා දිට්ඨි කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. එහෙනම් බෝධිපාක්ෂික ධර්ම වඩන්ඩ චතුරාර්ය සත්‍ය ගැන අහලා තියෙන්න ඕනේනේ. දැනීමක් තියෙන්න ඕනනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා වඩනකොට වැඩෙන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37. ඊට පස්සේ දැන් ඔබ ආය අහලා තිනේ ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්ධාන සමතික්කමාය ආදි වශයෙන් ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ච කිරියාය නිවන සාක්ෂාත් කරන්න සත්වයාගේ විසුද්ධිය පිණිස එකමක මාර්ගයේ තියෙන්නේ ඒ තමයි චතරු සතිපට්ඨාන. චතර සතිපට්ඨානය කියන්නේ දොඩ ඇත්තටම මේවා විග්‍රහ කරගෙන යනකොට තේරෙනවා සතර සතිපට්ඨානෙ වැඩෙනකොට තමයි මේවා වැඩෙන්නේ. මේක පුදුම සහගත දෙයක්. කොයි පැත්තෙන් හරි අල්ලන්න පුළුවන් වුණොත් හරි පුදුම සහගතයි. එක කාරණාවක් වැඩෙනකොට 37කට ಗುಣධර්ම වැඩෙන හැටි ඉගෙන ගන්න පුළුවන් වෙනවා. ඔබට වාසනාව ලැබුණොත් මේ දේශනා ශ්‍රවණය කරන්න ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගැන පුදුම පැහැදීමක් ඇති වෙයි. වරදින්නේ නැහැ පින්වතුනි. ඔබ මුලා කරන්නේ මේ තමන් නිවන් මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ වචනය. දැන් වැඩි ඕනේ නැහැ පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දැන් මේ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඔබ කලින් අහලා ඇති ඒ තමයි පහරාද සූත්‍රය. පහරාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පහරාද කියන අසුරේන්ද්‍රයාට කියයි තිනවා අසුරේන්ද්‍රය. මොකද මේ අසුරයෝ ගොඩාක් මොහොතට ආශ කරන්නේ. කාරණාටක් කියනවා. ඒන් එකක් තමයි මොහොතේ තියෙනවා නොඑක් මාණික්ක වර්ග. නවරත්න ආදී නොඑක් මාණික්ක වර්ග තියෙනවා. වටිනා වටිනා වස්තු තියෙනවා. ඒ නිසා ගොඩක් අසුරු මොහොතට කැමති. ඔය කාරණාව සහිත කාරණා අටක් විස්තර කරනවා. ඉතින් මේ පහරා දසුරු ඉන්ද්‍රියාන ස්වාමීන් වහන්සේ නාංශ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකයෝ මෙච්චර මොකද මේ බුද්ධ ශාසනයට ආශා? මෙච්චරයි කැමැති, මෙච්චරයි පැහැදිලා ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේත් කාරණාවක් විස්තර කරලා දේශනා කරනවා. පහරාද යසුරයෝ නොයෙක් මාණික්‍ය වස්තු සහිත මොහොඳට ආශා කරනා වගේ මේ බුද්ධ ශාසනයේ මාණික්‍ය 37ක් තියෙනවා. කොමද්ද? ඒ තමයි මේ සත්‍විස් බෝධිපාංශික ධර්ම. මෙන්න මේ සත්‍විස් බෝධිපාංශික ධර්ම මේ බුද්ධ ශාසනයේ බැබලී බැබලී තියෙන වටිනා මාණික්‍ය 37. එතකොට ඔබ බුද්ධ ශාසනයේ ඔබ නොඑක ආකාරයෙන් ධර්ම ඉගෙන ගන්නවා. හැබැයි මේ 37 ඉගෙනගෙන නැත්නම් මැණික් ටික දැකලා නැහැ. වටිනාම ටික දැකලා නැහැ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉරසඳසේ බබලවමින් ඒ උතුම් ධර්ම දේශනා ඒ ඉරසඳසේ බැබලෙන ඒ උතුම් ධර්ම දේශනා ඔබට නොඑක ආකාරයෙන් මෙතෙක් කාලයක් කියලා දීලා බුද්ධ ශාසනයේ වටිනාම මැණික් ටික ගෙනත් මේ කියලා දෙන්නේ. මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඉගෙනගෙන නැත්නම් මැණික් දෙකලා නැහැ. ඒ නිසා මේ මාණික්‍ය දේශ බලන්න. ඒ තමයි සතර සතිපට්ඨාන. සතර සම්මිය ප්‍රධාන වීරිය. සතර ඉර්ධි පහද. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආර්ය ස්ථංග මාර්ග. ඒතර පින්වතුනි, දැන් බුදුරජාණන් වහන්සේ මට මුණ ගැහුණා සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනාව තියෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දීඝනිකායේ වදාළ පාසාදික සූත්‍රයේ. ඒ සූත්‍ර දේශනාවේ තියෙනවා චොන්ද තෙරුන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන් චොන්ද රාමපුත්ත උද්දක නිතර මෙනි මෙහෙම වාක්‍යයක් කියනවා. දැක්ක විට නොදක් නොදකි, දැක්කොත් නොදැක්කා කියලා වචනයක් කියනවා. දැක්ක විට නොදකි කියලා. කුමක්ද ඔය දැක්ක විට නොදකි කියලා රාමපුත්‍ර උද්දක කියන්නේ? ඒ තමයි හොඳින් මොහවත් කළ දැලිපිහිය පිහියේ තලය පේනවා, මෝහස පේන්නේ නැහැ. හොඳට මෝහස් කරපු පීයක තලය පේනවා, මෝහස පේන්නේ නැහැ. ඕන්න ඕක තමයි නිතර කී කියා ඉන්නේ. නමුත් චොන්ද දැක්ක විට නොදකී කියලා යමක් මනාව කියනවා නම් මේ නිවන් මාර්ගයටමයි කිය යුත්තේ ඒක. දැක්කොත් නොදැක්කා. දැක්ක විට නොදකි. මේක බුද්ධ ශාසනයේ ලස්සන වැකියක් මේක. දැක්ක විට නොදකි. කුමක්ද චොන්ද? ඒ සමයි මෙසේ සියලු අයරින් සම්පූර්ණ වූ, සියලු අයරින් පිරිපුන්, අඩුත් නොවු වැඩිත් නොවු මැනවින් පවසන ලද මොළුමණීම පිරිපුන් සසුම් බඹසර මනාකොට ප්‍රකාශ කළ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. මෙසේ මේ සසුම් බඹසර කවුරු හරි දැක්කොත්, සසුම් බඹසර කියන්නේ මේ නිවන් මාර්ගයේ, ඒ තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම, කෙනෙක් හරියට අවබෝධ කළොත් වැඩුවොත් ධර්මයේ දැක්කොත් එහෙම මේ සසුම් බඹසරේ මේ කොටස බැහැර කළ යුතුයි. එය බැහැර කළ විට ඒ සසුම් බඹසර වඩා පිරිසුදු වෙයි කියා මෙසේ බැහැර කළ යුතු දෙයක් නොදකි. හරියට ධර්මයේ දැක්කොත් අයින් කරන්න පුළුවන් වචනයක්වත් දකින්නේ නැ මේ නිවන් මාර්ගේ. හරියට මේ ධර්මයේ දැක්කොත් එහෙම මේ සත්‍විස් බෝධිපාර්ශවික ධර්මවලින් අහවල් එක අයින් කරමු කියලා අයින් කරන දෙයක් දකින්නේ නැ. හරියට ධර්මයේ දැක්කොත්. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සුත්ත, ගීය, ව්‍යාකරණ, ඉති උත්තර, ජාතක, භූත ධම්මා ආදී නවංග ශාස්ත්‍රෝ සාසනේ හරියට ධර්මයේ දැක්කොත් ඔය ජාතක අයින් කරන්න. ඔය සූත්‍ර අයින් කරන්න. ඊළඟට ධම්මපදය අයින් කරන්න. තේරගත අයින් කරන්න. හරියට ධර්මයේ දැක්කොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාළේ ධර්මයෙන් අහවල් කොටස අයින් කළොත් මේක දැන් පිරිසුදුයි කියලා එහෙම කියන්නේ කක් දකින්නේ නැහැ. අද කාලේ කොහොමද ජාතක කතාවකින් ධර්මයක් දේශනා කළොත් ඔය මොනවද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ටිකක් කියවොත් ඔය මොනවද? දැක්කද සීමාව ඉක්මවා ගියා. සසුන් බඹසර තේරුම් ගත්තේ නැහැ. ශාස්ත්‍රුණාංශගේ බුදුමුවින් වදාළ බණපදයට නෙඟුරු කළා. ඒතකොට එහෙනම් ඔබට හිතේ එහෙනම් ජාතක කතාවක් ගත්තොත් එහෙනම් ඒක කතන්දරයක්. තම නිවන් මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සත්‍විස් බුද්ධපාශික ධර්ම සහිත මාර්ගයක්. මේ දෙක කොහොමද ගැලපෙන්නේ කියලා. ආන්නේ ඥානෙ උපදිනවා. මේ දේශනාව මේ සත්‍විස් බෝධිපාශික ධර්ම කරුණු එකින් එක ඉගෙන ගන්නකොට ඔබටම තේරෙනවා ජාතක කතා ඉගෙන ගන්න එකයි මාර්ගයේ වදන එකයි අතර තියෙන සම්බන්ධය. රහතුන් ගැන ඉගෙන ගන්න එක, බුදු ගුණ ඉගෙන ගන්න එක, ශ්‍රද්ධාව උපද්වා ගන්න එක, සීල ගුණයන් වදන එක නිවන් මාර්ගයේත් එක්ක සත්‍විස් බෝධිපාංශික ධර්මත් එක්ක කොහොමද පෑහිලා යන්නේ කියලා ඔබට ඉගෙන ගන්න ලැබෙනවා මේ දේශනා ඉගෙන ගත්තොත්. ඒතකොට මේ තෙක් කාලයක් අපි ඒවර මිනිස්සු හිතන්නේ නැහනේ. ගොඩාක් අය ඉක්මනින් නිවන් දකින්න ඕන කියලා කාකරි අමාරුවක් සමහර අයට එනවා. ඒවත් එක කලබලේ දුවනවා මිසක්කා. කලබලයක් නැතුව ඉගෙන ගන්නද කෙනෙකුට පිරිසිදුම ධර්ම ඉගෙන ගන්න ලැබෙනවා නම් ඒක අතිශයින් දුර්ලභ දෙයක්. එතකොට දැන් අපි කියමින් හිටියොත් දැක්කොත් නොදැකී කියන කාරණාවනේ. බුදුරජාණන් වහන්සේ වදාලා හරියට ධර්මයේ දැක්කොත් මේ නිවන් මාර්ගය ගැන මේ කරන විස්තර වලින් එක වචනයක කකුරක් අයින් කරන්න දකින්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සසුම් බඹසරට බාහිරින් මේ කොටස එක්කල යුතුයි. එවිට මේ වඩාත් පිරිසිදු වෙයි කියා මේ සසුම් බඹසරට බාහිරින් එක්කල යුතු දේකුත් නොදකි. මේ දැක්ක විට නොදකි කියනු ලැබී කියනවා ආදීනේ. මෙන්න මේ කොටස එකතු වුණා නම් තමයි මේක නිවන් මාර්ගයට හරි කියලා එහෙම එකක් දකින්න බෑ කියනවා. කවුරු හරි නිවන් දැක්කා කියලා කෙනෙක් හෝ මඟපල් ලැබුවා කියලා කෙනෙක් හෝ ධර්මදරියෙක් හෝ විනයදරියෙක් හෝ කියනවා නම් සූත්‍රේ නම් තියෙන්නේ ඔහොම තමයි. ඒ වුණාට මෙන්න මේ ටිකත් ඕකට එකතු වෙන්න ඕන කියලා එයාගේ දෙයක් මොන හරි කියනවා නම් ඒකාන්තෙන් දැනගත යුතුයි. මොහු ධර්මයේ දැකලා නැහැ. ධර්මයේ දැකලා නැහැ කියලා දැනගත යුතුයි. ධර්මයේ දැක්කා නම් බුද්ධ ශාසනයේ මේ භාග්‍යතුන් වහන්සේගේ පිරිසුදු බුද්ධ වචනේ මේ නිවන් මාර්ගයේ එකම එක කාරණාවක්වත් අකුරක්වත් අයින් කරන්නවත් බාහිරින් එකතු කරන්නවත් එයාට දකින්න බෑ. එහෙම දකින්නේ නැහැ එයා. ඒක තමයි ධර්මයේ දැක්කා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චොන්දේනි මනාකොට කියන්නේ සියලු අයරින් සම්පූර්ණ වූ සියලු අයරින් පිරිපුන් වූ අඩුත් නොවූ වැඩිත් නොවූ මැනවින් පවසන ලද මුළුමනින්ම පිරිපුන් සසුම් බඹසර මනාකොට ප්‍රකාශිතයයි යමක් ආරම්භය කියයි නම් මනාකොට කියන්නේ ඒ මේ සසුම් බඹසර ආරම්භයාමය. සියලු අයරින් සියලු ආකාරයෙන් අඩුත් නොවූ වැඩිත් නොවූ මැනවින් පවසන ලද මුළුමනින්ම පිරිසුම් සසුම් බඹසර ප්‍රකාශ කළා තමයි තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ. ඒහෙන් තුන්ද මා විසින් ඔබලාට යම් ධර්මියෝ විශිෂ්ට ඥානයෙන් දැන දේශන ලද්දාහුද ඕන. දැන් කිව්වනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හරියට අවබෝධ කළොත් ඒ ධර්මයේ තේ නිවන් මාර්ගයට අයින් කරන්න දෙයක්වත් ආ එකතු කරන්න දෙයක්වත් දකින්නේ ඒකම හරි කියලා දකිනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මොකක්ද කියලා. පින්වත් චොන්ත මම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරපු ධර්මයක් තියෙනවා. ඒ ධර්මයේ සියලු දෙනා විසින් එකට එක් වී එකට රැස් වී අර්ථයෙන් අර්ථය ව්‍යංජනයෙන් ව්‍යංජනය සංගායනා කළ යුත්තේය. මේ ධර්මයේ සංගායනා කරන්න කියනවා. ඒ කියන්නේ මේක නිතර අහන්න ඕන එකක්. පොදු අදහසක් ඉතින් සියලු දෙනා එක වචනයෙන්ම කතා කළ යුතු දෙයක්. එක හඳින්ම කිය යුතු දෙයක්. අර්ථයෙන් අර්ථේ ව්‍යංජනෙන් ව්‍යංජනේ වාද විවාද නොකළ යුත්තේය. කිසිසේ මේ කාරණාවලට නම් වාද කරන්න එපා. යම් අයරකින් මේ සසුම් බමසර දිගු කලක් බොහෝ කලක් පවත්වාලිය හැකි පරිද්දෙනි. ඒ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන් දිහාපත හිත සුව පිණිස පවතී. මේ කාරණාව ගැන වාද විවාද කරන්න එපා කිව්වා. මේ කාරණාව වලින් තමයි කිව්වා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය ඉදිරියේ තියෙන්නේ. සියලු දෙනා මේක නිතර අහන්න ඕන කිව්වා. සංගායනා කරන්න ඕන කිව්වා. ඉගෙන ගන්න ඕන කිව්වා. චොන්දේනි යම් ධර්මයක් පිළිබඳව සියලු දෙනා විසින් එකට එක් වෙලා එකට රැස් වෙලා අර්ථයෙන් අර්ථේ ව්‍යංජනෙන් ව්‍යංජනේ සංගායනා කළ යුතු නම් වාද විවාද නොකළ යුතු නම් සා බුද්ධ ශාසනය බොහෝ කලක් තියෙන්නේ මේක නිසා නම් බොහෝ ජනයාට හිතසුව පිණිස සැලසෙන්නේ ලෝකානුකම්පාවෙන් දිවි මිනිසුන්ට යහපත පිණිස පවතින්නේ යම් දෙයකින් නම් බුදුරජාණන් වහන්සේ විශේෂ ඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරපු ඒ ධර්මයේ මොකද්ද? ඒ තමයි සතර සතිපට්ඨාන. සතර සම්‍යක් ප්‍රධාන වීරය. සතර ඉර්දි පහද. පංච ඉන්ද්‍රිය. පංච බල. සත්ත බොජ්ජංග. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ ධර්මයෝ එකට එක්කලා සංගායනා කරන්න කිව්වා. ඉගෙන ගන්න කිව්වා. අර්ථයෙන් අර්ථේ, වචනෙන් වචනය හොඳට සංගායනා කරන්න කිව්වා. වාද විවාද කරන්න එපා කිව්වා. මේකෙන් තමයි කිව්වා බුද්ධ ශාසනයක් තියෙන්නේ. ඒ නිසා සියලු දෙවි මිනිසුන්ට යහපත සැනසෙල්ල සැලසෙන්නේ මේ කාරණා තිස්සතෙන් කියෝ. එහෙනම් කොහොම ධර්මයක්ද මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියන්නේ? සතර සතිපට්ඨාන කියන්නේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. සතර සම්‍යප්ප්‍රදාන වීරිය කියන්නේ නෝපං අකුසල් නෝපවද්දවන්ත කරන වීරිය. උපං අකුසල් ප්‍රහාණය කරන්න කරන වීරිය. ඊළඟට නෝපං කුසල් උපද්දවන්න කරන වීර්යය. උපං කුසල් වඩා වර්ධනය කරන්න කරන වීර්යය. මොකද සතර ඉරිදි පහද කියන්නේ ඡන්ද, චිත්ත, වීර්ය, විමර්ශනා කියන ඉරිදි පහද හතර. මොනවද පංච ඉන්ද්‍රිය ධර්ම කියන්නේ? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මොනවද පංච බල කියන්නේ? ඒ ඉන්ද්‍රිය ධර්මයෝම තමයි බල ධර්මයෝ වෙන්නේ. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. සත්ත බොජ්ජංග ධර්ම කියන්නේ මොනවද? සති සම්බොජ්ජංගය, ධම්මවිචේ සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඊළඟට කුමක් ධාර්ය ශ්‍රැංග මාර්ගය කියන්නේ? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ තමයි ආරේෂ්ඨාංග මාර්ගය. ඒතරු පින්වතුනි මේ කරුණ 37 මනාව කෙනෙක් ඉගෙන ගත්තොත් එයා මේ බුද්ධ ශාසනයේ මනාව ඉගෙන ගන්නවා. නිවන් මාර්ගයේ මනාව ඉගෙන ගන්නවා. මේක ඇහුවත් ඇති. ඒ නිසා ඉදිරියට අපි මේ දහම් වැඩසටහනේ විස්තර කරනකොට ඇත්තටම පින්වතුනි මේ බුදු කෙනෙක්ගේ අවබෝධය ගැන කියන්නේ අපේ අවබෝධයවත් නෙමෙයි. අපේ අවබෝධය නෙවෙයි බුදු කෙනෙක්ගේ අවබෝධය. බුදු කෙනෙක් වදාළ නිවන් මාර්ගය අපිට වැදගත් වෙන්නේ එක එක්කෙනා නිවන් දැකපු විදිහ නෙවෙයි, බුදුරජාණන් වහන්සේ නිව නිර්වාණ මාර්ගය දේශනා කරපු විදිය. බුදුරජාණන් වහන්සේ මේ සඳහා අසංකේ අතර පිරුම් පුරාගෙන ඇස්විස්මස්ලි දන්දිදී දසපාරමී, උපපාරමී, පරමත්ත පාරමී වශයෙන් පුරලා දසමහර සේනාව පරාජයට පත් කරමින් සම්මා සම්බුදු බවට පත් වෙලා අනන්ත සම්බුදු ගුණ දසබල ඥාන විසරද ඥාන තුල පිහිටලා මේ නිවන් මාර්ගය දේශනා කරන්න. ඒ ධර්මයේ මනාව ශ්‍රවණය කරන්න. අහන්න ලැබුණ ප්‍රාසනාව. ඉගෙන ගන්න කැමති අය පොඩි දහම් පොතක් තියාගෙන දහම් කරුණු සටහන් කරගන්න. ඔබට ලැබෙන වාසනාවක් කියලා හිතන්න. ඔබට ලැබෙන මහත් වූ වාසනාවක් කියලා හිතන්න. දුක්ගිනි නිවා කරමේ අමා නිවන අවබෝධ කර ගැනීමට අපටත් මේ පිවිතුරු නිවන් මාර්ගයේ බෝධිපාශක ධර්ම පුරුදු කර ගැනීම පිණිසම ඒකාන්තයෙන් මේ පින් හේතු වාසනා වේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා, අධිෂ්ඨාන කරනවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.